സംഗാരവ സുത്തം 2.5.10 ഏകം സമയം ഭഗവാ കോസലേസു ചാരികം ചരതി മഹതാ ഭിക്ഷു സംഘേന സന്ധിം തേന കോപന സമയേന ധനഞ്ജാനീ നാമ ബ്രാഹ്മണി മണ്ഡല കമ്പേ പതിവസതി അഭിപ്പസന്ന ബുദ്ധേ ച ധമ്മേ ച സംഘേ ച അഥ കോ ധനഞ്ജാനീ ബ്രാഹ്മണി ഉപഖലിത്വാ തിക്ഖത് തും ഉദാനം ഉദാനേസി നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സംബുദ്ധസ്സാതി തേന കോപന സമയേന സംഗാരവോ നാമ മാനവോ മണ്ഡല കപ്പേ പതിവസതി തിന്നം വേദാനം പാരഗു സനിഘണ്ടു കേട്ടു ഭാനം സാഖരപ്പഭേദാനം ഇതിഹാസ പഞ്ചമാനം പദകോ വെയ്യാകരണോ ലോകായത മഹാപുരുഷ ലഖനേസു അന്വയോ അസ്സോ സിഖോ സംഗാരവോ മാനവോ ധനഞ്ജാനിയാ ബ്രാഹ്മണിയാ ഏവം വാചം ഭാസമാനായ സുത്വാ ധനഞ്ജാനിം ബ്രാഹ്മണിം ഏതദവോച അവഭൂതാവ അയം ധനഞ്ജാനീ ബ്രാഹ്മണി പരിഭൂതാവ അയം ധനഞ്ജാനീ ബ്രാഹ്മണി വിജ്യമാനാനം ബ്രാഹ്മണാനം അഥ ച പനതസ്സ മുണ്ഡകസ്സ സമനകസ്സ വന്നം ഭാസതീതി നഹി പനത്വം താത ഭദ്രമുഖ തസ്സ ഭഗവതോ ശീലപഞ്ഞാനം ജാനാസി സചേത്വം താത ഭദ്രമുഖ തസ്സ ഭഗവതോ ശീലപഞ്ഞാനം ജാനേയാസി നത്വം താത ഭദ്രമുഖതം ഭഗവന്തം അക്കോസി തമ്പം പരിഭാസിതംബം മന്യയാസീതി തേന ഹി ഭൂതി യദാ സമനോ ഗോതമോ മണ്ഡല കപ്പം അനുപത്തോതി അഥ മേ ആരോചയാസീതി ഏവം ഭദ്രമുഖാതിഖോ ധനഞ്ജാനീ ബ്രാഹ്മണി സംഗാരവസ്സ മാനവസ്സ പച്ചസ്സോസി അഥ കോ ഭഗവാ കോസലേസു അനുപുംബേന ചാരികം ചരമാനോ യേന മണ്ഡല കപ്പം തദവസരി തത്ര സുധം ഭഗവാ മണ്ഡല കപ്പേ വിഹരതി തോ ദെയ്യാനം ബ്രാഹ്മണാനം അംബവനി അസ്സോ സിഖോ ധനഞ്ജാനീ ബ്രാഹ്മണി ഭഗവാ കിര മണ്ഡല കപ്പം അനുപത്തോ මණ්ඩල කප්පේ විහරති තෝ දෙයානං බ්‍රාහ්මනානං අම්බවනීති. අතකෝ ධනංජානී බ්‍රාහ්මණී යේන සංගාරවෝ මානවෝ තේනුපසංකමි. උපසංකමිත්වා සංගාරවං මානවං ඒතදවෝච. අයන්තාත භද්‍රමුඛසෝ භගවා මණ්ඩලකප්පං අනුපත්තෝ. මණ්ඩලකප්පේ විහරති තෝ දෙයානං බ්‍රාහ්මනානං අම්බවනි. යස්ස දානි ත්වන්තාත භද්‍රමුඛ කාලං මඤ්ඤසීති. ඒවං භූතීති කෝ සංගාරවෝ මානවෝ. ධනංජානියා බ්‍රාහ්මනියා පටිස්සුත්වා ඊන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධින් සම්මෝදි. සම්මෝදනීයං කතං සාරානීයං වීති සාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝඛ සංගාරවෝ මානවෝ. භගවන්තං ඒතදවෝච. සන්තිඛෝ භෝගතම ඒකේ සමනම් බ්‍රාහ්මනා. දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිම් පත්තා. ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති. තත්‍ර භෝගෝතමයේතේ සමනම් බ්‍රාහ්මනා. දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිම් පත්තා. ආදි බ්‍රහ්මචරියම් පටිජානන්ති. තේ සම්භවං ගෝතමෝ කතමෝති. දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිම් පත්තානං. ආදි බ්‍රහ්මචරියං පටිජානන්තානම් පිකෝ අහං භාරද්වාජ. වේමත්තත්තං වදාමි. සන්ති භාරද්වාජ ඒකේ සමනම් බ්‍රාහ්මනා අනුස්සවිකා. තේ අනුස්සවේන දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිම් පත්තා. ආදි බ්‍රහ්මචරියම් පටිජානන්ති. සේයථාපි බ්‍රාහ්මනා තේ විඤ්ඤා. සන්තිපන භාරද්වාජ ඒකේ සමනම් බ්‍රාහ්මනා. කේවලං සද්ධාමත්තකේන දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිම් පත්තා. ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති. සේයථාපි තක්කේ වීමංසි. සන්ති භාරද්වාජ ඒකේ සමනම් බ්‍රාහ්මනා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය. දිච්ඡ ධම්මාභිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා. ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති. තත්‍ර භාරද්වාජේතේ සමනම් බ්‍රාහ්මනා. පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය. දිට්ඨ ධම්මා භිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති තේ සාහමස්මි තදමිනාපේතං භාරද්වාජ පරියායේන වේදි තබ්බං යථායේතේ සමනම් බ්‍රාහ්මනා පුම්බේ අනනුස්සතේ සුධම්මේසු සාමඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨ ධම්මා භිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති තේ සාහමස්මීති ඉද මේ භාරද්වාජ පුම්බේව සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි සම්බාධු ඝරාවාසෝ රජාපතෝ අබ්භූකාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගාරං අඤ්ඤාවසතා ඒකන්ත පරිපුන්නං ඒකන්ත පරිසුද්ධං සංඛලිඛිතං බ්‍රහ්මචරියං චරිතුං යන්නුනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අඤ්ඤාදෙත්වා අගාරස්මානගාරියම් පබ්බජෙයන්ති සෝකෝවහං භාරද්වාජ අපරේන සමයේන ධාරෝ සමානෝ සුසුකාලකේ සෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකාමකානං මාතා පිතුන්නං අස්සමුඛානං රුදන්තානං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මානගාරියම් පබ්බජින් සෝඒවං පම්බජිතෝ සමානෝ කිංකුසල ගවේසී අනුත්තරන් සන්තිවර පදං පරියේසමානෝ ඊන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වාලාරං කාලාමං ඒතදෝචං ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනේ බ්‍රහ්මචරියං චරිතුන්ති ඒවං උත්තේ භාරද්වාජ ආලාරෝ කාලාමෝ මං ඊතද වූච විහෙරතායස්මාතා දිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤූ පුරිසෝ නචිරස්සේව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරේයාති සෝඛෝ අහං භාරද්වාජ නචිරස්සේව කිප්පමේව තං ධම්මං පරියාපුනිං සෝඛෝ අහං භාරද්වාජ තාවතකේනේව ඔට්ටප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමීති ච පටිජානාමි අහඤ්ඤේව අඤ්ඤේච තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි නඛෝ ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මංකේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේති අද්ධා ආලාරෝ කාලාමු ඉමන් ධම්මං ජානං පස්සං විහරතීති අතඛාම් භාරද්වාජේන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වාලාරං කාලාමං ඒතදෝචං කිත්තාවතානුආවසෝ කාලාමයිමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේමීති ඒවං වත්තේ භාරද්වාජ ආලාරෝ කාලාමු ආකින්චඤ්ඤායතනං පවේදේසි තස්සමයිහං භාරද්වාජේ තදහෝසි නඛෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි සද්දා මයිහං පත්ථි සද්දා නඛෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථි විරියං පේයාල සති පේයාල සමාධි පේයාල පඤ්ඤා මයිහං පත්ථි සත් පඤ්ඤා යන්නුනාං යන් ධම්මං ආලාරෝ කාලාමු සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේති තස්ස ධම්මස්ස සච්චිකිරියාය පදෙයන්ති සෝඛෝ අහං භාරද්වාජ නචිරස්සේව කිප්පමේව තන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසින් අතඛාහං භාරද්වාජේන ආලාරෝ කාලාමෝ තේනුපසංකමින් උපසංකමිත්වා ආලාරං කාලාමං ඒතදෝචං ඉත්තාවතානුආවසෝ කාලාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේසීති ඉත්තාවතාඛෝ අහං ආවසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමීති අහං භික්ඛෝ ආවසෝ ඉත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති ලාභානෝ ආවසෝ සුලද්ධංනෝ ආවසෝ ඊමයං ආයස්මන්තං තාදිසං සබ්‍රහ්මචාරින් පස්සාම ඉතියාහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමි තන්ත්වන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරසි යන්ත්වන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරසි තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමි ඉතියාහං ධම්මං ජානාමි තන්ත්වන් ධම්මං ජානාසි යන්ත්වන් ධම්මං ජානාසි තමහං ධම්මං ජානාමි ඉතියාදිසෝ අහං තාදිසෝ තුවං යාදිසෝ තුවන්තාදිසෝ අහං ඒහිදානුවාවසෝ උභෝවසන්තායි මංගනං පරිහරාමාති ඉතිකෝ භාරද්වාජාලාරෝ කාලාම ආචරියෝ මේ සමානෝ අත්තනෝ අන්තේවාසින් මං සමානං අත්තනෝ සමසමන්ටපේසි උලාරායච මං පූජාය පූජේසි තස්ස මයිහම් භාරද්වාජයේ තදෝසි නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගායන නිරෝධායන උපසමාය නභිඤ්ඤායන සම්බෝධාය නිබ්බානාය සංවත්තති යාවදේවා කිංචඤ්ඤායතනෝපප්පත්තියාති සෝඛෝහං භාරද්වාජ තන්ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝඛෝහං භාරද්වාජ කිං කුසල ගවේසි අනුත්තරං සන්තිවර පදං පරියේසමානෝ ඒන උද්දකෝ රාමපොත්තෝ තේනුපසංකමින් උපසංකමිත්වා උද්දකං රාමපොත්තං ඒතදවෝචං ඉච්ඡාමහං ආවසෝ රාම ඉමස්මින් ධම්ම විනේ බ්‍රහ්මචරියං චරිතුන්ති එවං උත්තේ භාරද්වාජ උද්දකෝ රාමපොත්තෝ මං ඒතදවෝච විහරතායස්මාතාදිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ න චිරස්සේව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙයාති සෝඛෝ අහං භාරද්වාජ නචිරස්සේව කිප්පමේව තන් ධම්මං පරියාපුනිං සෝඛෝ අහං භාරද්වාජ තාවතකේනේව ඔට්ටප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි ථේරවාදංච ජානාමි පස්සාමි තිච පටි ජානාමි අහංචේව අඤ්ඤේච තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි නඛෝ රාමෝ ඉමං ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාමීති පවේදේසි අන්ධාරාමෝ ඉමං ධම්මං ජානං පස්සං විහාසීති අතඛ්වාහං භාරද්වාජයේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමින් උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඊතදවෝචං කිත්තාවතානාවසරාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමීති පවේදේසීති ඒවං බුත්තේ භාරද්වාජ උද්දකෝ රාමපුත්ත නේව සඤ්ඤානා සඤ්ඤායතනං පවේදේසි තස්ස මයිහම් භාරද්වාජේතදහෝසි නකෝරාමස්සේව අහෝසි සද්ධා මයිහම් පත්ති සද්ධා නකෝරාමස්සේව අහෝසි විරියන් පෙයාල සතේ පෙයාල සමාධි පෙයාල පඤ්ඤා මයිහම් පත්ති පඤ්ඤා යන්නුනාහං යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමීති පවේදේසි තස්ස ධම්මස්ස සච්චිකිරියාය පදහෙයන්ති සෝඛෝ අහං භාරද්වාජන චිරස්සේව කිප්පමේව තන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසින් අතක්වාහං භාරද්වාජයේන උද්දකෝ රාමපුත්තෝ තේනුපසංකමින් උපසංකමිත්වා උද්දකං රාමපුත්තං ඊතදවෝචං එත්තාවතානෝ ආවසෝ රාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතඛෝ අහං ආවසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේමීති අහං භික්ඛෝ ආවසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරාමීති ලාභානෝ ආවසෝ සුලද්ධං නෝ ආවසෝ ඒමයං ආයස්මන්තං තාදිසම් බ්‍රහ්මචාරින් පස්සාම ඉතියන් ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේසි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරසි යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරසි තං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ පවේදේසි ඉතියන් ධම්මං රාමෝ අභිඤ්ඤාසි තන් ත්වං ධම්මං ජානාසි යං ත්වං ධම්මං ජානාසි తన్ ధమ్మం రామో అభిన్యాసి ఇతి ఆదిశో రామో అహోసి తాదిశో త్వం యాదిశో త్వం తాదిశో రామో అహోసి ఏహిదానియావసో త్వం ఇమం గణం పరిహరతి ఇతి ఖో భారద్వాజ ఉందకో రామపుత్తో సబ్రహ్మచారీ మే సమానో ఆచర్యఠానేమం ఠపేసి ఉలారాయ చ మం పూజాయ పూజేసి తస్ మహ్యం భారద్వాజ ఏతదోసి నాయం ధమ్మో నిబిదాయ నైరాగాయ నిరోధాయ నోపసమాయ అభిజ్ఞాయ సంబోధాయ నిబ్బానాయ సంవత్తతి యావదేవ సంజ్ఞానా సంజ్ఞాయతనూపపత్తి యాతి సోఖోహం భారద్వాజ తన్ ధమ్మం అనలంకరిత్వా తస్మా ధమ్మా నిబ్బింజ అపక్కమిం సోఖోహం భారద్వాజ కిం కుశల గవేసి అనుత్తరం సంతి వరపదం పరియేసమాను మగధేసు అనుపుంబేన చారికం చరమాను ఏన ఉరువేలా సేనానిగమో తద్వసరిం తద్దసం రమణీయం భూమి భాగం పాశాదికం చ వనసండం నదీం చ సందంతి తం సేతకం సుపతితం రమణీయం సమంతా చ గోచరగామం తస్ మహ్యం భారద్వాజ ఏతదోసి రమణీయోవత భో భూమి భాగో పాశాదికో చ వనసండో నదీ చ సందతి సేతకా సుపతిత్థా రమణీయా సమంతా చ గోచరగామో అలం వతిదంకులపుంతస్ పధానంతికస్ పధానాయాతి సోఖోహం భారద్వాజ తంథేవ నిషేదిం అలమిమం పధానాయాతి అపిస్సుమం భారద్వాజ తిస్సోపమాయోపటిభంసు అనచ్చరియా పుంబే అస్సుత పుంబా సేయథాపి భారద్వాజ అలంకంఠం సస్నేహం ఉదకే నిఖితం అథ పురిషో ఆగచ్చేయ ఉత్తరారణిమాదాయ అగ్గిం అభినిబంతే సామి తేజో పాతు కరిస్సామీతి సంకిం మన్యసి భారద్వాజ అపినుసో పురిషో అముం అల్లంకట్ సస్నేహం ఉదకే నిఖితం ఉత్తరారణిమాదాయ అభిమంతంతో అగ్గిం అభినిబంతే తేజో పాతు కరేయాతి నో ఇదం భో గౌతమ tangkesa hetu adun hi bho gotama allang kattang sasnehang tancha pana udake nikkhitang ya devacha pana so puriso kilamathassa vighatassa bhage assati eva meva kho bharadvaj ekech samana va brahmana va kayena cheva kamehi aupakattha viharanti yochane sankamesu kamachanda kama sneho kama muccha kama pipasa kama parilaho socha adjhantam na suppahino tina suppatipassaddha opakkamika chepite bhunto samana brahmana dukkhati pakatuka vedana vediyanti abhambhavate jnanaya dassanaya anuttaraya sambodhaya no chepite bhunto samana brahmana opakkamika dukkhatippa katuka vedana vediyanti abhambhavate jnanaya dassanaya anuttaraya sambodhaya ayankho mang bharadvaj patama upama patibhasi anacharya pumbe asuta pumba aparapi mang bharadvaj dutiya upama patibhasi anacharya pumbe asuta pumba seyathapi bharadvaj allang kattang sasnehang āraka udake thale nikkhitang atha puriso āgacchaya uttararanin ādāya aggin abhinibbattissāmi tejo pātu karissāmiti tankin manyasi bharadvāja apinuso puriso amung allang kattang sasnehang āraka udakai thale nikkhitang uttararanin ādāya abhimantento aggin abhinibbatteya tejo pātu kareyyāti nohidam bhagatama tangkesa hetu adungi bhagatama allang kattang sasnehang kincha piyaraka udaka thale nikkhitang ya devacha panaso puriso kilamathassa vighatassa bhage assati eva meva kho bharadvaj ekech samana va brahmana va kayena kho kamehi upakattha viharanti yochane sankamesu kamachando kamasineho kamamuccha kamapipasa kamaparilaho socha adjhantam na suppahino tina suppatipassaddha पङ्कमिका चेपि ते भुन्तो समनं ब्राह्मण दुःखातिपा कटुका वेदना वेदयन्ति अभम्बाचते ज्ञानाय दर्शनाय अनुत्तराय सम्बोधाय नो चेपि ते भुन्तो समनं ब्राह्मण ओपङ्कमिका दुःखातिपा कटुका वेदना वेदयन्ति अभम्भावते ज्ञानाय दर्शनाय अनुत्तराय सम्बोधाय अयं खो मं भारद्वाज द्वितीया उपमा पटिभासि अनचरिया पुंबे असुत पुंब अपरापि खो मं भारद्वाज ततिया उपमा पटिभासि अनचरिया पुंबे असुत पुंब सेयथापि भारद्वाज सुखं कंठं कोलापं आरका उदका थले निकितं अथ पुरिसो आगच्छेय उत्तरारणिं आदाय अग्निं अभिनिबन्ते स्वामी तेजो पातु करिष्यामीति तं किं मन्यसि भारद्वाज अपि नु सो पुरिसो अमुं सुखं कंठं कोलापं आरका उदका थले निकितं उत्तरारणिं आदाय अभिमन्थिन्तो अग्निं अभिनिबन्ते तेजो पातु करेयाति एवं भो गौतम तं किस्सेतु अदुं हि भो गौतम सुखं कंठं कोलापं तञ्च पन आरका उदका थले निकितन्ति एवमेव खो भारद्वाजयेहि केचि समना वा ब्राह्मणा वा कायेन चेव चित्तेन च कामेहि भूपकण्ठा विहरन्ति योचने संकामेषु कामच्छन्दो कामस्नेहो काममुञ्चा कामपिपासा कामपरिलाहो शोच अञ्झन्तं सुम्पहीनो होति सुम्पतिं पशंसन्धो ओपङ्कमिका चेपि ते भुन्तो समनं ब्राह्मण दुःखातिपा कटुका वेदना वेदयन्ति भम्बावते ज्ञानाय दर्शनाय अनुत्तराय सम्बोधाय अयं खो मं भारद्वाज ततिया उपमा पटिभासि अनचरिया पुंबे असुत पुंब इमा खो मं भारद्वाज तिस्सोपमा पतिभंसु अनचरिया पुंबे असुत पुंब तस्मैहं भारद्वाज एतदोऽसि यन्नूनाहं दन्तेऽभिदन्तमाधाय जिह्वाय तालुं आहच्च चेतसा चित्तं अभिनिगन्हेयं अभिनिपीलेयं अभिसंतापयन्ति सुखो अहम भारद्वाज दन्ते भिदन्त माधाय जिह्वाय तालुं आहच चेतसा चित्तं अभिनिगन्हामि अभिनिपीलेमि अभिसंतापेमि तस्स मह्यं भारद्वाज दन्ते भिदन्त माधाय जिह्वाय तालुं आहच्च चेतसा चित्तं अभिनिगन्हतो अभिनिपीलयतो अभिसंतापयतो कञ्चेहि सेदा मुञ्चन्ति सेयथापि भारद्वाज बलवापुरिषो दुम्बलतरं पुरिसं सेवा गहित्वा खन्धेवा गहित्वा अभिनिगन्हेय अभिनिपीलेय अभिसंतापेय एवमेव खो मे भारद्वाज दन्ते भिदन्त माधाय जिह्वाय तालुं आहच्च चेतसा चित्तं अभिनिगन्हतो अभिनिपीलयतो अभिसंतापयतो कञ्चेहि सेदा मुञ्चन्ति आरन्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनं उपञ्चिता सति अपमुञ्चा सारन्धो च पन मे कायो होति अप्पटिप्पसन्ध तेनेव दुःखं पधानेन पधानाभितुन्नस्स सतो तस्स मह्यं भारद्वाज एतदोऽसि यन्नूनाहं अपानकं ध्यानं ध्यायेयन्ति सुखो अहं भारद्वाज मुखतो च नासतो च अस्सास पस्सासे उपरुन्धिं तस्स मह्यं भारद्वाज मुखतो च नासतो च अस्सास पस्सासेषु उपरुन्धेषु कन्नसोते वातानं निक्खमन्तानं अधिमत्तो सद्दोति सेयथापि नाम कम्मार गगगरिया धममानाय अधिमत्तो सन्दोति एवमेव खो मे भारद्वाज मुखतो च नासतो च अस्सास पस्सासेषूपरुन्धेषु कन्नसोते हि वातानं निक्खमन्तानं अधिमत्तो सन्दोति आरन्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनं उपञ्चिता सति अपमुञ्चा सारन्धो च पन मे कायो होति अप्पटिप्पसन्ध තේනේව දුක්ඛම් පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි යන්නුනාහං අප්පානකං ඒව ජානංජායේ යන්ති සෝකෝ අහම් භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහම් භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තාවාතා මුද්ධානං ඌහනන්ති සේයථාපි භාරද්වාජ බලවා පුරිසෝ තින්හේන සිඛරේන මුද්ධනි අභිමන්තේය ඒවමේව කෝමේ භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අධිමන්තා වාතා මුද්ධනි ඌහනන්ති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලීනං උපඤ්චිතා සති අපම්මුණ්ඨා සාරද්ධෝච පනමේ කායෝ තියප්පටිප්පස්සද්ධු තේනේව දුක්ඛම් පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි යන්නුනාහං අප්පානකං ඒව ජානංජායේ යන්ති සෝකෝ අහම් භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහම් භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීස වේදනා හොන්ති සේයථාපි භාරද්වාජ බලවා පුරිසෝ දල්හේන වරත්තක බන්දනේන සීසේ සීස වේඨන්දදේය ඒවමේවක භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ සූපරුන්ධේසු අධිමත්තා සීසේ සීස වේදනා හොන්ති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලීනං උපඤ්චිතා සති අපම්මුණ්ඨා සාරද්ධෝච පනමේ කායෝ තියප්පටිප්පස්සද්ධු තේනේව දුක්ඛම් පධානේන පධානාභිතුන්නස්ස සතෝ තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි යන්නුනාහං අප්පානකං ඒව ජානංජායේ යන්ති सोखो अहम भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुंधिं तस्स मह्यं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुंधेषु अधिमत्ता वाता कुञ्चिं परिकन्तन्ति सेयथापि भारद्वाज दक्खो गोघातको वा गोघातकन्ते वा सेवा तिन्हेन गोविकन्तनेन कुञ्चिं परिकन्तेय एवमेव को मे भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्ता वाता कुञ्चिं परिकन्तन्ति आरद्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनं उपंठिता सति अपमुठा सारद्धो च पन मे कायो होति अपटिप्पसद्धो तेनेव दुःखं पधानेन पधानाभितुन्नस्स सतो तस्स मह्यं भारद्वाज एतदोऽसि यन्नूनाहं अप्पानकं एव ध्यानं ध्यायेयान्ति सोऽखोऽहं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुन्धिं तस्स मह्यं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्तो कायस्मिं दाहोति सेयथापि भारद्वाज द्वे बलवन्तो पुरिसा दुम्बलतरं पुरिसं नानाबाहासु गहित्वा अङ्गारकासु या संतापेय संपरितापेय एवमेव को मे भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्तो कायस्मिं दाहोति आरद्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनं उपट्ठिता सति अपमुट्ठा सारद्धो च पन मे कायो होति अपटिप्पसद्धो तेनेव दुःखं पधानेन पधानाभितुन्नस्स सतो अपि सुमं भारद्वाज देवता दिस्वा एव महंसु कालकतो समनो गौतमोति एकच्चा देवता एव महंसु न कालकतो समनो गौतमो अपि च कालं करोतीति एकञ्च देवता एव महंसु न कालकतो समनो गौतमो नपि कालं करोति අරහං සමනෝ ගෞතමෝ විහාරෝ ත්වේවේසෝ අරහතෝ ඒව රූපෝ හෝති ති තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි යන්නුනාහං සබ්බසෝ ආහාරෝ පච්චේදාය පටිපංජෙයන්ති අතකෝමං භාරද්වාජ දේවතා උපසංකමිත්වායි තදවෝචුන් මාකෝත්වං මාරිස සම්බසෝ ආහාරෝ පච්චේදාය පටිපංජි සචේකෝත්වං මාරිස සම්බසෝ ආහාරෝ පච්චේදාය පටිපංජිස්සසි තස්සතේ මයන් දිබ්බං ඕජං ලෝම කූපේ අඤ්ඤෝ ආරිස්සාම තාය ත්වං යාපෙස්සතිති තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි ආංචේව කෝපන සම්බසෝ අජද්දුකං පටිජානෙයං ඉමාච මේ දේවතා දිබ්බං ඕජං ලෝම කූපේ අඤ්ඤෝ හාරේයුං තාය චාහං යාපේයං තං මමස්ස මුසාති සෝඛෝ අහං භාරද්වාජ තා දේවතා පච්චාචික්ඛාමි හලන්ති වදාමි තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි යන්නුනාහං තෝකං තෝකං ආහාරං ආහාරේයං පසතං පසතං යදිවා මුග්ගයෝ සංයදිවා කුලන්තයෝ සංයදිවා කලායයෝ සං යදිවා හරේනුකයෝ සන්ති සෝඛෝ අහං භාරද්වාජ තෝකං තෝකං ආහාරං ආහාරේසිං පසතං පසතං යදිවා මුග්ගයෝ සංයදිවා කුලන්තයෝ සං යදිවා කලායයෝ සං යදිවා හරේනුකයෝ සං තස්ස මයිහම් භාරද්වාජ තෝකං තෝකං ආහාරං ආහාරයතෝ පසතං පසතං යදිවා මුග්ගයෝ සං අදිවා කුලන්තයෝ සං යදිවා කලායයෝ සං යදිවා හරේනුකයෝ සං අධිමත්ත කසිමානං පත්තෝ කායෝ හෝති සේයථාපි නාම ආසීතික පබ්බානිවා කාල පබ්බානිවා ඒවමේවස්සු මේ අංග පච්චංගානි භවන්ති තායේවප්පාහාරතාය සේයථාපි නාම ඔට්ඨ පදං ඒවමේවස්සු මේ ආනිසදං හෝති තායේවප්පාහාරතාය සේයථාපි නාම වට් නාවලී ඒව මේවස්සු මේ පිට්ටිකණ්ඨකෝ උන්නතාවනතෝ හෝති තායේ වප්පාහාරතාය සේයථාපි නාම ජරසාලාය ගෝපානසියෝ ඕලුග්ග විලුග්ගා භවන්ති ඒවමස්සු මේ පාසුලියෝ ඕලුග්ග විලුග්ගා භවන්ති තායේ වප්පාහාරතාය සේයථාපි නාම ගම්භීරේ උදපානේ උදකතරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති ඒවමේවස්සු මේ අක්ඛිකෝපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායේව පාහාරතාය සේයථාපි නාම තිත්තකාලාබු ආමකංචින්තෝ ආතාතපේන සම්පුටිතෝති සම්මිලාතෝ ඒවමේවස්සු මේ සීසච්චවි සම්පුටිතාහෝති සම්මිලාතාතායේ වප්පාහාරතාය සෝකෝ අහම් භාරද්වාජ උදරංචවින් පරාමසිස්සාමීති පිච්චිකණ්ඨකං ඒව පරිගන්නාමි පිච්චිකණ්ඨකං පරාමසිස්සාමීති උදරංචවින් ඒව පරිගන්නාමි යාවස්සු මේ භාරද්වාජ උදරංචවේ පිට්ඨිකණ්ඨකං අල්ලිනා හෝති තායේ වප්පාහාරතාය සෝඛෝ අහම් භාරද්වාජ වච්ඡං වා මුත්තං වා කරිස්සාමීති තත්තේව අවකුඤ්ජෝ පපතාමිතායේ වප්පාහාරතාය සෝඛෝ අහම් භාරද්වාජ ඉමමේව කායං අස්සාසෙන්තෝ පානිනාගත්තානි අනුමඤ්ජාමි තස්සමයං භාරද්වාජ පානිනාගත්තානි අනුමඤ්ජතෝ පූතිමූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේ වප්පාහාරතාය අපිස්සුමං භාරද්වාජ මනුස්සාදිස්වායේව මාංසු කාලෝ සමනෝ ගෝතමෝති ඒකච්චේ මනුස්සායේව මාංසු න කාලෝ සමනෝ ගෝතමෝ සාමෝ සමනෝ ගෝතමෝති ඒකච්චේ මනුස්සායේව මාංසු න කාලෝ සමනෝ ගෝතමෝ නපි සාමෝ මංගුරංචවි සමනෝ ගෝතමෝති යාවස්සු මේ භාරද්වාජ තාව පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝධාතෝ උපහතෝ හෝති තායේ වප්පාහාරතාය තස්සමයිහම් භාරද්වාජේ තදෝසි ඒකෝ කේචි අතීත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදීන්සු ඒතාව පරමං නෛතෝ භීයෝ යේ පිහිකේචි අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදීස්සන්ති ඒතාව පරමං නෛතෝ භීයෝ යේ පිහිකේචේතරහි සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති ඒතාව පරමං නෛතෝ භීයෝ නකෝපනාහං ඉමාය කටුකාය දුක්කරකාරියාය අධිගංචාමි උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විසේසං සියානුකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායාති තස්සමයිහං භාරද්වාජේ තදෝසි අභිජානාමි කෝපනාහං පිතුසක්කස්ස කම්මන්තේ සීතාය ජම්බුච්ඡායාය නිසින්නෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම්පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරිතා සියානුකෝයේසෝ මග්ගෝ බෝධායාති තස්සමයිහං භාරද්වාජ සතානුසාරි විඤ්ඤාණං අහෝසි ඒසෝ මග්ගෝ බෝධායාති තස්සමයිහං භාරද්වාජේ තදෝසි කිං නුකෝහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහිති තස්සමයිහං භාරද්වාජේ තදෝසි නකෝහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේති තස්සමයිහං භාරද්වාජේ තදෝසි නකෝතං සුකරං සුඛං අධිගන්තුං ඒවං අධිමත්තකසිමානං පත්තකායේන යන්නුනාහං ඕලාරිකං ආහාරං ආහාරේයං ඕදන කුම්මාසන්ති සෝඛෝහං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරේසිං ඕදන කුම්මාසං තේන කෝපනමං භාරද්වාජ සමයේන පංචවග්ගියා භික්ඛු පච්චපට්ඨිතා හොಂತಿ යං කෝ සමනෝ ගතමෝ ධම්මං අධිගමිස්සති තං නෝ ආරෝචිස්සති ති යතෝ කෝ අහං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරේසිං ඕදන කුම්මාසං අතමේතේ පංචවග්ගියා භික්ඛු නිබ්බින්ජ පක්කමින්ස බාහුලිකෝ සමනෝ ගෝතමෝ පධාන විබ්භන්තෝ ආවත්තෝ බාහුල්ලායාති සෝඛෝයම් භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්ඡේව කාමේහි පේයාල පඨමං ඥානං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරාණං වූපසම පේයාල ဒුතියං ඥානං පේයාල තතියං ඥානං පේයාල චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහාසින් සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛලේසේ මුදු භූතේ කම්මනී තිිතේ ආනෙන් ජම්පත්තේ පුම්බේ නිවාසානුස්සතිඥානාය චිත්තං අභිනින්නාමේසිං සෝ අනේක විහිතං පුම්බේ නිවාසං අනුස්සරාමි සේයතිීදං ඒකම්පිජාතිං ද්වේපිජාතියෝ පෙයාල ඉතිසාකාරං සෞද්දේසං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරාමි අයංකෝ මේ භාරද්වාජරත්තියා පටමේයාමි පටමා විද්ජාධිගතා අවිද්ජා විහතා විද්ජා උපපන්නා තමෝ විහතෝ ආලෝකෝ උපපන්නෝ යථාතං අපපමත්තස්ස ආතාපිනු පහිතත්තස්ස විහරතෝ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතුපක්කිලේසේ මුදුභූතේ කම්මනී ිතේ ආනෙන්ජම්පත්තේ සත්තානං චුතූපපාතඥානාය චිත්තං අභිනින්නාමේසිං සෝදිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුංගතේ යථාකම්මෝපගේ සත්තේ පජානාමි පෙයාල අයංකෝ මේ භාරද්වාජරත්තියා මජ්ජිමේයාමි දුතියා විඤ්ජාධිගතා අවිද්ජා විහතා විද්ජා උප්පන්නා තමෝ විහතෝ ආලෝකෝ උප්පන්නෝ යථාතං අපපමත්තස්ස ආතාපිනු පහිතත්තස්ස විහරතෝ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතුපක්කිලේසේ මුදුභූතේ කම්මනී චිතේ ආනෙන්ජම්පත්තේ ආසවානං කයඥානාය චිත්තං අභිනින්නාමේසිං සෝ ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං පෙයාල අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං අබ්භඤ්ඤාසිං ඉමේ ආසවාති යථා භූතං අබ්භඤ්ඤාසිං පෙයාල අයං ආසව නිරෝධගාමිනී පටිපදාති යථා භූතං අබ්භඤ්ඤාසිං තස්ස මේ ඒවං ජානතෝ ඒවං පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්චිත්ත භාසවාපි චිත්තං විමුච්චිත්ත අවිද්ජාසවාපි චිත්තං විමුච්චිත්ත විමුත්තස්මින් විමුත්තමිති ඥානං අහෝසි කේනා ජාතිවසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තන්තායාති අබ්භඤ්ඤාසිං අයං කෝ මේ භාරද්වාජරත්තියා පච්චිමේයාමි තතියා විඤ්ජාධිගතා අවිද්ජා විහතා විද්ජා උපපන්නා තමෝ විහතෝ ආලෝකෝ උපපන්නෝ යථාතං අප්පමත්තස්ස ආතාපිනු පහිතත්තස්ස විහරතෝති එවං වුත්තේ සංගාරවෝ මානවෝ භගවන්තං ඊතදෝච අට්ඨිතවතං භෝතෝ ගෝතමස්ස පධානං අහෝසි සප්පුරිසවතං භෝතෝ ගෝතමස්ස පධානං අහෝසි යථාතං අරහතෝ සම්මා සම්බුද්ධස්ස කින්නුකෝ භෝගෝතම අත්ති දේවාති ඨානසෝමේතම් භාරද්වාජ විදිතං යදිදං අත්ති දේවාති කින්නුකෝ භෝගෝතම අත්ති දේවාති පුට්ටෝ සමානෝ ඨානසෝමේතම් භාරද්වාජ විදිතං යදිදං අත්ති දේවාති වදේසි නනුකෝ භෝගෝතම ඒවං සන්තේ තුච්ඡා මුසාහෝතීති අත්ති දේවාති භාරද්වාජ පුට්ටෝ සමානෝ අත්ති දේවාති යෝ වදේය ඨානසෝමේ විදිතාති යෝ වදේය අතක්වේ ව්‍යත්ත විඤ්ඤුනා පුරිසේන ඒකං සේන නිට්ටං ගන්තබ්බං යදිදං අත්ති දේවාති කිස්ස පනමේ භවං ගෝතමෝ ආදිකේනේවන ව්‍යාකාසේති චේන සම්මතං කෝයේතම් භාරද්වාජ ලෝකස්මින් යදිදං අත්ථි දේවාති එවං උත්තේ සංගාරවෝ මානවෝ භගවන්තං ඊතදෝච අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයථාපි භෝගෝතම නික්කුඤ්ජිතං වා උක්කුඤ්ජේය පටිච්චන්නං වා විවරේය මූල්හස්ස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තේල පඤ්ජෝතං ධාරේය චක්ඛුමන්තෝ රූපාණි දක්ඛින්තීති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකාමං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතංගේ පානුපේතං සරණං ගතන්ති සංගාරව සුත්තං දසමං